අද දවස අම්පාර නගරයටත් මයංගනේ නගරයටත් අපේ සටන ගෙනාවා. මේ වෙනකොට අම්පාර නගරයට මම සජීව සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අම්පාර නගරය තුල රටන් දෙකක් පවතිනවා. මේ මොහොත වෙනකොට විශේෂයෙන්ම උග්ගෝවියගේ ප්‍රශ්නෙට අදාළව විශාල ගැටලුවක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පොර සානාධාර කප්පාදුවට අදාළව අපි අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරය එකත් අද ආරම්භ කරනවා. මේ මොහොත වෙනකොට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය සිද්ධ වෙමින් පවතින අවස්ථාව. විශේෂයෙන්ම ධාරානිපාත වර්ෂාව නොතකා වැඩි දෙමිතිමි ගොවි ජනතාව අද මේ කටයුත්තට සම්බන්ධ වෙලා තියෙන බොහොම උනන්දුවෙන් අපි විශේෂයෙන්ම කියනවා ආණ්ඩුවට බල කරලා කියනවා මේ කටයුත්ත මේ අද ගොවියගේ හඬට ආණ්ඩුව අනුකම්පාවෙන් නැත්නම් මේ සටන අපි දිගටම